දැන් වෙලා තියෙන වෙනත් ව්‍යාකූලයක්. දැන් මොහාන් පීරිස් මහත්තයා කෙසේ හෝ අගමිසුරු වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ගත්තා මෙයාගේ පත්වීම ගැන කිසිම අභියෝගයක් නැහැ කියලා. දැන් ඊට පස්සේ මෙයාව ඉවත් කරනවා නම් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වෙනි ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගයක් ගේන්න ඕන. දැන් මේ යහපාලනයේ හැටියෙන් සිදුුනේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. යහපාලනයේ වශයෙන් සිදුුනේ ජනාධිපතිතුමා ලියුමක් දුන්නා. දීලා කිව්වා අගමිනිසුරුගේ පත්වේ බල ශුන්‍ය කියලා. දැන් මේක විශාල වරදක්. මම දන්නේ කවුද මේක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ওই ලියුම ලියන්න බෑ. ওই බල ශුන්‍යයි කියන එක එතුමාගේ මනසෙ නැති. ඒක නීති. එතෙම බල ශුන්‍යයි කියලා නියෝගයක් කරන්න පුළුවන් අධිකරණයකට පමණයි. ඉතින් ඒක කියලා හක් කළා එතුමා. ඊට පස්සේ ශිරාණි බණ්ඩාරනායක මහත්තයා දවසකට එතනට ගෙනාවා. ඊට පස්සේ ආයි ඊළඟ කෙනා පත් කළා. දැන් මෙහෙම ඒවා කෙරුවාම අර අධිකරණයේ පිළිබඳ තියෙන විශ්වසනීයත්වය බිඳහෙලනවා, අඩු වෙනවා, පළුදු වෙනවා. අන්න ඒකයි මෙතන සිදුවන බරපතල වරද.